අපි හැම දෙනාම හිතන්නේ මේ රට විනාශ වෙන්න පළවෙනිම හේතුවනේ කියලා දේශ පාලන කරන්නේ. රජ පරිපාලනය මොකද පරිපාලනය කරන්නේ වස්තික ඇයිති එක වගේ හොදට වැඩ කරන්නේ. මේ රාජ්‍ය පරිපාලන සේවයේ වීන් තියෙනවා මොකක්වත් සුසුකවක් නැති වෙන්නේ. එන්ජිනේක වෙන වෙන කෑලි හයි කරලා බාල කෑලි හයි කරලා නිවිච්ච කෑලි හයි කරලා දුවන්න බෑ. අඳුම දෝනත් පරිපාලන සේවයේ ස්වාධීන වෙන්න ඕන. සුදුසු පස් වෙන්න ඕන. ඉදහස් වෙන්න. හැම දිනම උනන්දුවෙන් ක්‍රියා කරන්න ඕන. නැතුව UMP ජයග්‍රහණය කළත් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළත් ජනතාව පරාද. අපි පරාද. ඒ නිසායි මේ ප්‍රතිපත්තියේ ජයග්‍රහණය කළොත් රටම දිනු.